සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සදහවත් පින්නතුනි සිසර වික්‍රමරත්න මහත්මයාගේ දිමුතුනවන මහත්මියගේ නිවසේ සිදු කරන වාර්ෂික පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ධර්මදේශනාමය පින්කමක් සිදු කරලා බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීලා ඒ හැම දිනාගේම සිතේ කුසල චේතනා ජනිත කරවලා හැම දිනාටම ආශිර්වාද කරන්ටයි මේ බලාපොරොත්තු වන්නේ. පින්කම ආරම්භ කිරීමක් වශයෙන් අප බුදුගුණ භාවනා වඩලා ලෝකෙ හැම දිනාටම ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ තුල තිමිච්ච කරුණා මෛත්‍රිය ආදී ගුණධම්, උන්වහන්සේගේ තුල තිමිච්ච ප්‍රඥාව මේ ආදී ගුණාංග සිහිපත් කරලා ඒ ගුණාංගවල ආශිර්වාදයෙන් ලෝවැසි හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් ලෝ සත්‍යයන්ට මෙත්සිත පතුරවලා ඒ ජනිත කරගන්නා වූ කුසල චේතනා අපේ ජීවිතවලට ආශිර්වාදයක් පිණිස අනුමෝදන් වනටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන සිතන මොහොතක් පාසා අපේ හිතේ ඇතිවන්නේ ලොකු කුසලයක්. අපේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙලා ඒ බුදු ගුණ තුළ හිත පිහිටනවා. හිත සමාධිමත් වෙනවා. හිත තැම්පත් වෙනවා. හිතේ සතුට ඇති වෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ සිහිපත් කරනකොට සරියුත් මොග්ගලන් ආදී මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරනකොට ඒක අපේ හිතට ලොකු රැකවරණයක්, පිළිසරණක්, ජීවිතයට ලොකු ආශිර්වාදයක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයන් පෙරම් පුරලා දාන ආදී පාරමිතා ධර්ම පුරලා අපමණ පරිත්‍යාගයක් කරලා මේ සත්‍ය ධර්මය ලෝකෙට අනාවරණය කළා. දුකෙන් නිදහස් වෙන මාර්ගයත්, ඒ වගේම අපා දුකෙන් නිදහස් වෙන මාර්ගයත් ඉතාම පැහැදිලිව උන්වහන්සේ අනාවරණය කරලා ලෝක සත්‍යය වෙනුවෙන් දේශනා කළා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ තුල තිමිච්ච අපමණ ගුණ සමුදාය නවරහාදී බුදුගුණ හැටියට ගුණාංග 9කට කෙටි කරලා තියෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ ආදී ඒ ගුණ අපි නිතර කියනකොට අපේ හිතේ කුසලය දිනු වෙනවා. ඒ කුසලය නිසාම අපේ මානසික සතුට දිනු වෙලා අපේ ශරීර සෞඛ්‍ය දිනු වෙනට, ඒ වගේම අපට එළමෙන්නට තියෙන අපරූපද්දර දුරු කර ගන්නට, ඒ වගේම අනිත් අයට ආශිර්වාද කරන්නටත් ඒ කුසල ශක්තිය අපට ආශිර්වාදයක් වෙනවා. ඉතින් දැන් අපි ඒ අරහං ආදී බුදුගුණ සිහිපත් කරලා ලෝවැස සත්‍යයන්ට මෙත්සිත වඩන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුන් තමන්ට පහසු ඉරියව්වක ඉඳගෙන ටික වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක හොඳට කෙලින් වාඩි වෙලා මේ සඳහා සූදානම් වන්න. තමන්ගේ ශරීරය පහසුවෙන් සරලව කෙලින් තියාගෙන හොඳට වාඩි වෙලා ඒ බුදු ගුණ තුල අපේ හිත සමාධිමත් කරගනිමු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඉහෙරටම තමන් වහන්සේගේ සිත දිනු කරගත් උත්තමයන් වහන්සේ. ප්‍රඥාවෙන් ලෝකයක් බබළුවලා ලෝකයට අවිද්‍යා අන්ධකාරය දුරු කරවන්නට ප්‍රඥා ලෝකේ ලබා දීපු උත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ තුල තිමිච්ච අපමණ බුදු ගුණ අප දැන් සිහිපත් කරමින් අපේ ජීවිතයට ආලෝකය සලසා ගන්නවා. හොඳයි පින්තුනි, ඊටම සංසුන්ව බොහොම පහසෙන් වාඩි වෙලා තමගේ වම් අත උඩින් දකුණු අත තියාගෙන තමගෙනෙත් පහළට යොමු කළා. අඩවන්ව ඇස් දෙක පියාගෙන අපි දැන් බුදු ගුණ තුල අපේ හිත පිහිටුවා ගන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. මේ වඩන්නා වූ බුද්ධ ඥානසති භාවනාවෙන්, මෛත්‍රී භාවනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ඵලය අපේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ජීවත් වෙලින ඔබ හැම දිනාටම විශේෂයෙන් මේ කුඩා දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වේවා. දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන

ලෝක විදෝ බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝක විදෝ නම් බුදු ගුණ තේජසින් ලෝවැත්තේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Loka Vidu, knower of the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා තදමිනාපේතං ආනන්ද පරියායේන වේදිතම්බං යතහ සකලමේවයිදං බ්‍රහ්මචරියං යදිදං කල්යාන මිත්තතා කල්යාන සහායතා කල්යාන සම්පවංකතාති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතී නම් බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, අනුත්තර පුරිස ධම්ම සාරතී, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy, healthy and peaceful. Bhagavato Santa Deva Manunsanam Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhitanta. Sammasam Budrajanan Vahanse Tula Pevati Satta Deva Manussanam Buddha Guna Tejasin ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Sattaha Deva Manussanam, Supreme Teacher of Gods and Men, may all beings in the world be well, happy, healthy and peaceful. Bhagavato Buddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhitanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ නම් බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Buddha enlightened, may all beings in the world be well, happy, healthy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavanto Suketanta සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවානම් බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy, healthy and peaceful. Bhagavato Ananta Buddha Guna Tejena Sambe Santa Bhavanto Suketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත වූ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, uncountable qualities of the Buddha, may all beings in the world be well, happy and peaceful. Sambe Santa Bhavantu Suketanta. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings at this home be well, happy and peaceful. May all beings in this city be well, happy, healthy and peaceful. May all beings in this county be well, happy, healthy and peaceful. May all beings in this state be well, happy and peaceful. May all beings in this country be well, happy, healthy and peaceful. May all beings in this continent be well, happy, healthy and peaceful. May all beings in this planet, the earth, be well, happy and peaceful. May all beings in this solar system

ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, සිසර මහත්මාගේ දිමුතු නොනාගේ නිවසේහි වාර්ෂිකව සිදු කෙරෙන මේ විශේෂ ගුණානුස්මරණ පින්කමයි සිදු කරන්නේ. තමන් නමින් මියගිය ආදරණීය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ජීවත් වෙලින්න දෙමව්පියන්ට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම තමගේ ඥාති මිත්‍රාදීන් හැම දිනාටම ආරාධනා කරලා ඒ ඇයටත් එයාගේ දරුවන්ටත් ආශිර්වාද කරන්න සිද්ධ කරන පුණ්‍යානුමෝදනාත්මක ආශිර්වාදාත්මක පින්කමයි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මෙහිදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීලා තමගේ හිතේ සතුට ප්‍රසාදය කුසලයේ දිනු කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතුට ලබන ක්‍රමය. අපේ හිතට යම්කිසි විදියක මානසික දුකක් කනගාටුවක් තියෙනවා නම් ඒක දුරු කරලා ඇත්තටම අපේ නියම විදියට සැනසීම ලබන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. බොහෝ දෙනෙක් ලෝකයේ සැප ලබන්න කියලා යම් යම් දේවල් කරාට පින්තුනි, ඇත්තටම නියම විදියට සැප ලබන ක්‍රමය ලෝක මිනිසු දන්නේ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනේ හරියට අහුම්කන් දුන්නොත් තමයි ඔබ සතුට ලබන ක්‍රමය ඇත්තටම දැනගන්නේ. ලෝකෙ මිනිස්සු බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වැඩිපුර සල්ලි ටිකක් තිබුණොත්, වැඩිපුර පහසුකම් ටිකක් තිබුණොත්, හුඟක් අධ්‍යාපනය ලැබුවොත්, මාසිකව ඉහළ වැටුපක් ලබන රැකියාවක් කරොත් සතුට ලබනවා කියලානේ. තවත් සමහර අය හිතන් ඉන්නේ ලෝකෙ හුඟක් කීර්තිය ලැබුණොත් සතුට වෙනවා කියලා. මේක තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඇතැම් පිරිස බලාපොරොත්තු වෙන්නේ ධනය වස්තුව වැඩිපුර තිබුණොත් සතුට ලැබෙනවා කියලා. තවත් සමහර අය ධනියත් වියදම් කරනවා කීර්තිය ලබන්න. කීර්තියෙන් සතුට ලබන්න උත්සාහ කරන සමහර අය වැඩි පිරිසක් අතර ජනප්‍රිය වෙලා ඒ ජනප්‍රියතාවය තුළින් සතුටටපත් වෙන උත්සාහ කරනවා. මේ දෙකේදීම පින්නතුනේ වෙන්නේ බාහිර ලෝකයේ මත යැපෙන සතුටක් තමයි අපි මේ ලබන්න උත්සාහ කරන්නේ. ඒකිනුත් සතුටක් ලැබෙනවා, බුදුදහමෙන් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් කිනුත් දිනේ සැපත ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ සතුට ඕනම වෙලාවක බාහිර කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. බාහිර දෙයක් වෙනස් කළා. නමුත් බුදුහාඳුරීටත් වඩා ඉහළ සැපයක් අපට දේශනා කළා. ඒ තමයි තමන්ගේම හිත දියුණු කරලා ලබන සැපයක් දේශනා කළා. නියම විදියට අපට සැපත ලැබෙන නම් පිනතුනේ තමන්ගේ හිතේ තියෙන සතුට නැති කරන අකුසල විතරක් අපි දුරු කරන්නට ඕන. ඒකෙන් තමයි නියම විදියට අපට සතුට ලැබෙන්නේ. අපේ හිතේ තියෙන ලස්සන සතුට පැහැර ගන්නා වූ ප්‍රධාන සතුරන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි දැඩි ලෝභකම, ඒ වගේම වෛරය නැත්නම් අමනාපය සහ මෝහය කියන මෙන්න මේ කරුණු 3. දැන් බලන්න පිනොතින අපි හොඳට ලස්සනට අපේ රූපයත් ලස්සනට තියෙනකොට, හොඳට ඇඳුම් ඇඳලා ඉන්නකොට, ඒ වගේම හොඳට කෑම බීමක් කන වෙලාවක, ලස්සනට මේ වගේ ලයිට්ස් එහෙම දාලා තියෙන වෙලාවක අපි ඉන්නවා, සතුටෙන් ඉන්නවා. කවුරු හරි අපට බැන්නොත් මොකද වෙන්නේ? අර තිමිච්ච දෙයක කිසිම දෙයක සතුට අපට දැනෙන්නේ නැහනේ. එකපාර සුළු මොහොතින් අර සතුට කොහේ ගියාද දන්නේ? ඇයි? හේතුව හිතේ අර දෙන කෙනාගේ රමණාපයක් හටගත්තා. ඒ වගේම අපි ඊටාම සතුටෙන් ඉන්න වෙලාවක යමක් ගැන අපට දැඩි ආසාවක්, ලෝභකමක් නැත්නම් රාගයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී අපි අර හිතේ තියෙන සතුට නැති වෙනවා. ඒ නිසා බුදුදහමෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ පින්තුනි නියම සතුට ලබන ක්‍රමය මොකක්ද කියලා. ලෝකේ සාමාන්‍ය විතරක් නෙවෙයි පින්තුනි. ලෝකේ ඉහළම අධ්‍යාපන ආයතන, දැන් ලෝකේ ආගම් පිළිබඳව තියෙන ඉහළම විශ්වවිද්‍යාලය මොකද්ද ලෝකේ? ලෝක ආගම් අධ්‍යයනය කරන ලෝකයේ තියෙන ඉහළම යුනිවර්සිටි මොකද්ද? දන්නේ නැද්ද? ඒ තමයි හාවර්ඩ් එක. හාවර්ඩ් යුනිවර්සිටි තමයි ලෝකයේ ආගම් පිළිබඳව ඉහළම අධ්‍යයනය කරන විශ්වවිද්‍යාලය. පෙනුතුනි, මේ විශ්වවිද්‍යාලයෙන් පසුගිය කාලේ අවුරුදු 75ක් තිස්සේ කරපු රිසර්ච් එක ප්‍රතිඵල නිකුත් කළා. අවුරුදු 75ක් තිස්සේ මේ රිසර්ච් එක කළේ ඒගොල්ලන් හොයාගත්තේ මොකද්ද? මානසික සතුට නැති වෙන්න හේතුව මොකද්ද? නැත්තම් වෙනත් විදියකින් කියනවා නම් මානසික සතුට ලබන්න මොකද කරන්න ඕනේ කියලා. මෙතෙන්දි තේරුම් ගත්ත ඔයගොල්ලන්ගේ රිසර්ච් එකට පින්නතුනි 1000කට ආසන්න පිරිසක් රිසර්ච් එකට aran තියෙන මේට අවුරුදු 75කට කලින් අවුරුදු 15 20 වයස් සීමා හිටියයි. ඒ රිසර්ච් එකට ගත්ත ඔයගෙන් පින්නතුනි දැනට 740 ගණන් තාම ඉන්නවා. සමහර අවුරුදු 80 ගණන් 90 ගණන් එයාට. මේ අය මේ අධ්‍යයනයට යොමු කළා. මේ අය හොයාගන්න උත්සාහ කළේ ජීවිතය අන්තිම කාලේ හිතේ සතුට නැති වෙන හේතුව මොකක්ද කියලා. දුකට හේතුව මොකක්ද කියලා. නැත්නම් අතෘප්තිකර බවට හේතුව මොකක්ද කියලා. ඒගොල්ලන් මොකද හොයාගත්තේ? ඒගොල්ලන්ගේ රිසර්ච් එකේ ප්‍රතිඵල විදිහට ඒගොල්ලන් හොයාගත්තේ අන්තිම කාලේ දුක් වෙන හේතුව තමයි හුදකලා බව කියන එක. loneliness කියන එක. අපිට නම් හිතේ නැත හැමිට සල්ලි නැතිවීම නැත්නම් ලෙඩවීම මේ වගේ දෙයක් කියලානේ. නමුත් පින්නතුනේ ඒගොල්ලන්ගේ අනාවරණයේ ප්‍රතිඵල තමයි හුදකලා බව තනිවීම තමයි දුකට හේතුව කියලා. නමුත් ඒගොල්ලන් හේතු හොයාගත්තට ඒ තනි බව නැති වෙන්න මොකද කරන්න ඕනේ කියන එකත් ඒගොල්ලන් දන්නේ නැහැ. පින්නතුනේ මේ වගේ මහ විශාල අධ්‍යයනයන් මහාචාර්ය රුසිය ගාන අවුරුදු 75 30 විශාල ධනස්කන්ධයක් වේදන් කළ මේ කරපු රිසර්ච් එකෙන් සොයාගත්තු දේ පිනොතිනි බුදුදහමත් එක්ක බලනකොට අපට පේනවා කොයිතරම් සරල කොයිතරම් පොඩි දෙයක්ද කියලා. බුදුදහමේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා සිඟාලෝවද සූත්‍ර වැනි තැන්වල කොහොමද අපි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කරගන්නේ කියලා. මව්පියන් අතරින් දරුවන්ට යුතුයකම් කරන්නට ඕන, දරුවන් අතරින් අමල් තාතලු යුතුයකම් කරන්න ඕන. මෙන්න මේ යුතුයකම් මත තමයි අන්තිම කාලේ හුදකලා බව නැති වෙන්නේ ඇත්ත. හැබැයි දරුවන්ට උදව් කළාට විතරක් හුදකලා බව නැති වෙන්නේ නැහැ. අමල තාතල දරුවන්ට හොඳට සැලකුවට විතරක් අන්තිම කාලේ දරුව තමන්ගේ ළඟ ඉන්නේ නැහැ. ඥාතීන් තමන්ගේ ළඟ ඉන්නේ නැහැ. තමන්ගේ ළඟ ගුණාංග තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිතුරන් ජයගන්න මොකද කරන්න ඕනේ කියලා. Buddha explain what to do to win friends. කොහොමද මොකද්ද අපි මිතුරන් දිනා ගන්න කරන්නට ඕනේ? දදං මිත්තානි ගන්තති. He who practices generosity wins friends. Generosity එක practice කරන අය තමයි එයාට තමයි හුඟක් යාළුවෝ ඉන්නේ කියලා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර කෙනෙකුට ශරීරයට හානි කරන දේවලුත් දීලා මිතුරු ඇති කරගන්න පුළුවන් නේ. නමුත් ඒක නියම මිත්‍රත්වයේ නෙවෙයි බුදුදහමේ හැටියට. ඒ දෙන දේ කෙනෙකුට යහපත පිණිස හේතු වෙන දෙයක් වෙන්නට ඕන. ඒක අපට ලෞකික දෙයක් විදියට ආමිෂ දානයක් විදියට දෙන්න පුළුවන්. ආහාර පාන ඇඳුම් පැනඳුම් පාසල් පොත් ටිකක් වගේ දෙයක් දෙන්නත් පුළුවන්. ඊටත් වඩා දෙයක් අපට දෙන්න පුළුවන්. වටිනාම දේ මොකද්ද කෙනෙකුට දෙන දේවල් වලින්? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කෙනෙකුට දෙන වටිනාම දේ මොකද්ද? Yes, very good. Buddha said, "A gift of Dhamma excels all other gifts." Sabbadanam dhammadanam jinati. එතකොට කෙනෙකුට ආහාර පානයක් ඇඳුමක් නිවසක් දෙනවට වඩා වටින්නේ මොකද්ද? කෙනෙකුට ධර්මයෙන් උදව් කරන එක. කෙනෙකුට ධර්මඥානය දුන්නොත් ඒ තැනැත්තා තමයි ඔබට හොඳටම උදව් කරන්නේ අන්තිම කාලේ. හැබැයි ඒ උනත් පින්නතුනි ඊටත් වඩා තවත් ගුණාංග ගැන බුදුදහමේ සඳහන් කරනවා. ඒ මොනවද? ඒ තමයි සිල්වත් වෙන තත්ත්වම. අම්මා තාත්තල වැඩි හිටියෝ සිල්වත් වුණොත් තමයි දරුවෝ සමීපතම ඥාතීන් තමන්ට වැඩිපුර අන්තිම කාලේ සලකන්නේ. ඒ විතරකුත් නෙවෙයි. තමන් අවංක කෙනෙක් වෙන්නට ඕන. කෙනෙක්ගේ තුල තියෙන ගුණාංග අතරින් ප්‍රධානම ගුණාංගයක් විදිහට සලකන්නේ අවංක බව කියන එක. අනිත් අඩුපාඩු තිබුණත් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. අවංක බව කියන එක තියෙනවා නම් යා හොඳ සත්පුරුෂෙක් විදිහටයි සලකන්නේ. මෙන්න මේක ඉතාම වැදගත්. හැබැයි මේ සියලුම දේවල් වලින් පින්නතුනි අපි සතුට ලබන උත්සාහ කළත් බාහිර පුද්ගලයන්ගෙන් අපේ වටේම පිරිස අන්තිම කාලේ හිටියත් අපට ඇත්තටම නියම සතුට ලැබෙන්නේ නැහැ බුදුදහමේ හැටියට. බලන්න පින්නතුනි මේ රිසර්ච් එකෙන් කියන්නේ මොකද්ද? තමන්ට යහළු මිත්‍රාදීන් ඥාතීන් නැතිකම තමයි හුදකලා බව තමයි ලොකුම දුක කියලා. බුදුදහම මොකද්ද කියන්නේ? බුදුදහමේ කියන්නේ යම් කිසි කෙනෙක් හිත දිනු කරොතින් එයාට ලොකුම සතුට තමයි කවුරුවත් ළඟ නැති එක. ඒකට කියන බුදුදහමේ බද්ධය කරත්ත කියලා. නෝබල් ලොන්ග්ලිනස් කියන එක. උත්තරීතර හුදකලාව. බලන්න මේ මහා විද්වතුන් රිසර්ච් එකකින් කරන්නේ දුකට ප්‍රධානම හේතුව හුදකලා බව කියලා බුදුදහමේ මොකද කියන්නේ? සතුටෙන් ඉහෙළමට ගිය කෙනාට තියෙන ලොකුම සතුට තමයි තනියම ඉන්න එක. හැබැයි තනියම ඉන්නවයි කිව්වට වරදවා තේරුම් ගන්න එපා. ෆෝන් එකත් එක්ක ඉන්න එක නෙවෙයි ඈ. ලැප්ටොප් එකත් එක්ක ඉන්න එක නෙවෙයි ඈ. ඒ කිසිම ඩිවයිස් එකක් නැතුව තමන්ගේ මනසත් එක්ක පිරිසිදු මනසෙන් සතුට සිතින් ඉන්න එක තමයි කෙනෙකුට තියෙන ලොකුම සතුට. බලන්න පින්නතුනි අපට බුදුදහම අපි දන්නවා නම් අපට තේරෙනවා අපි කොච්චර වාසනාවන්තද කියලා. අර අවුරුදු 45ක් කෝටි ගාණක් ධනෙ වියදම් කරපු රිසර්ච් එකේ රිසල්ට් එකට වඩා අපට එක දවසෙන් ධර්මයේ දන්න කෙනාට පැය කිහිපෙන් තේරුම් ගන්න පුළුවන් කොතෙන්ද අපි යන්න ඕනේ කියලා. හැබැයි පින්නතුනි හිතන්න එපා මේක පැයෙන් දෙකෙන් ඉගෙන ගත්තට අපි මේක පැයෙන් දෙකෙන් අනාවරණය කරපු සොයාගත් දහමක් කියලා නම් වරදවා තේරුම් ගන්නවා. මේ ධර්මයේ ලෝකයට දෙන්නට බුදුහාඳුර කොච්චර කාලයක් රිසර්ච් එක කළාද? ඔව් බොහොම හොඳයි. සාරාංශ කල්පලක්ෂයක් නිකන් නෙවෙයි. ඇස් ඉස් මස් ලේ දන් දීලා කරපු රිසර්ච් එක රිසල්ට් එකක් තමයි අද අපට තියෙන්නේ. ඒ නිසා මේක සරල දෙයක් නෙවෙයි. දහම කියන එක හැලුවට ලක් කරන්න එපා. ඔබ ධර්මයේ නාමෙන් කුමන දේ ඇහුවත් ඒක මහා වටිනා දෙයක් කියලා හිතන්න. ඒ හැම දහම් පදයකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දහඩිය මහන්සිය ලය කඳුල මේ දේවල්වල දේවල් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් පින්නතුනි මේ ධර්ම කරුණු තේරුම් ගන්නකොට අපට තේරෙනවා හරියට අපි ධර්මය කියවල තියෙනවා නම් ලෝකේ ඕනම විද්වතෙක් මහා ලොකු අනාවරණයක් කියලා ඩිස්කවරි එකක් ඉදිරිපත් කරත් ඒක කොයිතරම් සරල දෙයක්ද බුදුදහම තුල කියලා අපට හොඳට තේරෙනවා. ඇයි බුදුදහම ඉක්මවල යන්නට ඒ කාටවත් පුළුවන් කමක් නැහැ. ලෝකයේ වර්තමානයේ වැඩිපුරම විද්වතුන් ඉදිරිය සලකන්නේ කාටද? දාර්ශනිකයන්ට, ෆිලොසොෆර්ස්ලට. විද්‍යාඥයන්ටත් වඩා අතීතයේ පටන්ම ග්‍රීක යුගයේ ඉඳන්ම ලෝකයේ බුද්ධිමත්ම වටිනාම මිනිස් විදියට සැලකුවේ දාර්ශනිකයන්ට. දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරපු අයට. ඇයි ඒකට හේතුව? ඒ අය මිනිසුන්ගේ මානසික ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කළා. අන්නේ දාර්ශනිකයන් අතර බුදුරජාණන් වහන්සේ හෙළියම ඉන්නවා. ඒ දර්ශනය බුදුහාඳුර ඉදිරිපත් කළේ එදා ಭಾರತයේ මහා දාර්ශනිකයන්ගෙන් පිරේගත් සමයක තමයි මේ දර්ශනය අනාවරණය කළා සොයාගෙන ලෝකෙට ඉදිරිපත් කළේ. ඒ නිසා අනිත් සියලුම දර්ශන අතර අද ලෝකයේ ඉහළම වැජමෙන සත්‍යයට ඇවිල්ලා තියෙනවා බුදුදහම. ඒ බුදුදහම අධ්‍යයනය කරන්නට බුදුදහමේ තියෙන ඊටාම ගැඹුරු සංකල්ප ගැඹුරින් අධ්‍යයනය කරන්නට දැන් මුළු වර්තමානයේ ලෝකෙමය පෙළඹිලා ඉන්නවා. පසුගිය කාලේ ඔබ දකින්නට ඇති රුසියාවේ ගණන් ගන්න එක්තරා කෙනෙක් වීඩියෝයක් දාලා තිබුණා. සමහර රෝගවලට බුදුදහමෙන් තියෙන ප්‍රතිකර්ම ගැන විශේෂයෙන් HIV වෛරසය ශරීරගත වෙලා ලෝකයේ තියෙන මේ හානියට බුදුදහමෙන් ඉදිරිපත් කරන විසඳුම මොකක්ද කියලා. මොකක්ද බුදුදහමේ විසඳුම? ලෙඩේ හැදුනට පස්සේ ප්‍රතිකාර නෙවෙයි, ලෙඩේ හැදෙන්න කලින්ම ප්‍රතිකාරම. මොකක්ද ඒ? පංචශීලය. මේ තරුණයා ග්‍රැජුවේට් ස්ටඩීස් කරන මේ තරුණයා නිකං කෙනෙක් නෙවෙයි. ඔබට සමහරට ඒක ලැබෙන්න සැලැස්සේ සමහරට ඔබට අහන්න පුළුවන් ඒ. යා වෙන කෙනෙක් නෙවෙයි. රෝහණ විජීවරගේ පුතා. ඔහු මේ බුදුදහමේ තියෙන මේ සංකල්පේ රුසියාවේ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළා තියෙනවා. ඉදිරිපත් කරාට පස්සේ ඔහුට වෛද්‍ය ශිෂ්‍යයන් ගාණක් ලැබිලා තියෙනවා මේ ගැන රිසර්ච් කරන්න කියලා. අපිට මේක සරල දෙයක් නේ. අපි හැමදාම අර සුපුරුදු විදිහට චාරිත්‍ර අනුකූලව පන්සල සමාදන් වෙනවා නේ. අපිට තැඹිට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. පංචශීලයේ අපේ ජීවිතයේ ස්ථාවර පදනම කරගත්තොත් එවැනි නිවසක්, එවැනි සමාජයක්, එවැනි රටක් කොච්චර වාසනාවන්තද? කොච්චර සමගි සම්පන්නද? කොච්චර නිරෝගීද? කොච්චර මානසික සතුටෙන් ඉන්නවද? පින්නතුනි, මෙන්න මේ කරුණු වලින් අපට තේරෙනවා අපි බුදුදහම දන්නවනම් අපි කොච්චර ලෝකයේ දියුණු జాතියක්ද කියලා. ඒ නිසාම වර්තමානයේ බොහෝ දෙනා මේ බුදුදහමේ තියෙන සංකල්ප ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්න පෙළඹෙනවා. අර මුලින් සඳහන් කරපු ආකාරයට මුලදී බාහිර සමාජයේ සතුට ලබන අපි උත්සාහ කරනවා බාහිර පරිසරය ලස්සනට තියාගෙන අනිත් අයට උදව් කරලා යුතුයකම් කරලා දානමාන දීලා සංග්‍රහ කරලා අපේ දරුවන්ට උගන්වලා ගුණධම් කියා දීලා මේ තුලිනුත් අපි සතුටක් ලබනවා. නමුත් ඒ සතුට පින්නතුනි බාහිරින් ලබන දෙයක් ඒක. ඒ ලබන තියෙන සතුට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒක නැති කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒක පැහැර ගන්න පුළුවන්. නමුත් බුදුදහමෙන් වඩාත්ම අවධානය යොමු කරන්නේ මොකද්ද? ආධ්‍යාත්මික සතුට ලබන ක්‍රමය. බුදුහාඳුර මේ ගාථාවෙන් දේශනා කරනවා සැප ලබන ක්‍රම හතරක් ගැන. අත්තම්මේ ජාතම්මේ සුඛාසහාය. තමන්ට වැඩක් පලක් පැමිණෙච්ච අවස්ථාවේදී තමන්ට සැප පිණිස හේතු වෙන්නේ තමන්ට මිතුරන් සිටීම. කිසියම් කටයුත්තක් පැමිණි කල්ලි සැපයක් වෙන්නේ මොකද්ද? තමන්ට හිතවත් යහළු මිත්‍රාදීන් ඉන්න එක. දැන් ඔබත් දන්නවා ඔබටත් වැඩක් කරන්න ගියාම පින්කම කරන්න ගියාම කට්ටිය ඉනවනම් ඒක පහසුවක් නේ. ඒක ලෙහෙසියෙන් කරන්න පුළුවන්. දානයක් දෙන්න ගියත් වෙනත් ශ්‍රම දානයක් කරන්න ගියත් ගෙදරක කෙනෙක්ගේ යම් කිසි උත්සවයක් කරන්න ගියත් යහළු මිත්‍රාදීන් ඉන්නවනම් ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක බුදුහමනත් අගය කළ තියෙනවා. එහෙම තියෙනවනේ අපට. ඒක හොඳ දෙයක්. හැබැයි ටිකෙන් ටික ගැඹුරට යන සතුටක් ගැන බුදුහාමර දේශනා කරනවා. දෙවෙනි කරුණ තමයි තුට්ටි සුඛාය ඉතරේ තරේන. ඒ කියන්නේ තමන් ලද දෙයින් සතුට වෙනවනම්. ලද දෙයින් සතුට වීම ඊටත් වඩා සුවය. මේකත් පිනුතුනි ඉතාම වටින දෙයක්. සන්තුට්ටි පරමං ධනං කියන්නේ මේක. තමන්ට දැනට ධනයක් තියෙනවනම් දැනට ශක්තියක් තියෙනවනම් යථා බල යථා ශක්තිය ආදි වශයෙන් කියනවා. දැනට තමන්ගේ රූප සම්පත්තියක් තියෙනවනම් දරුවෝ ටිකක් ඉන්නවනම් තමන් අධ්‍යාපනයක් ලැබලා තියෙනවනම් ධනයක් තියෙනවනම් ඒ දැන් තියෙන ටිකෙන් සතුට වෙන එක. ඒකෙන් කියන්නේ වරදවා තේරුම් ගන්න එපා තමත් ධනෙ උපයන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. තමත් ධනෙ අපි උපයනවා. නමුත් දැනට තියෙන මට්ටමේ සතුට වෙනවා. තමන්ගේ දරුවෝ ටික කුඩා කාලේ නම් ඒ කුඩා කාලේ දරුසුරතල බල සතුට වෙනවා. දැන් යවන විශ්වවිද්‍යාලය ගැන හිතලා එච්චර වරි වෙන්න හොඳ නැහැ. දරුවන්ගේ කුඩා කාලේ ඒ දරුසුරතල බලල ඒත් එක සතුට වෙන්නට ඕන. තමන්ට දැනට ධනයක් තියෙනවා නම් ඒ ධනයෙන් දැනට තියෙන මට්ටමින් සතුට වෙන්නට ඕන. අපි නිතරම හිතන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලානේ. හැමදාම හෙටේටනේ. අර ශ්‍රී ලංකාවේ අර ගෙවල් වල පොඩි ළමයි ඉන්න කාලේ අර උළුවස්සේ ගහලා තියෙනනේ. අද නෙවෙයි හෙට කියලානේ. බාලගිරි දවසේනේ. ඒක කවදාවත් ඒ හෙට දවස් එන්නේ නැහැ පින්නතුනි. එනිසා ජීවිතයේ සතුට කියන්නේ පින්නතුනි අද දවස. හැමදාම උදෑසන තමන් හිතන්නේ මගේ ජීවිතේ ලස්සනම සතුටුමත්ම දිනේ අද දවස කියලා. ඇයි ඒකට හේතුව? ඉදිරියට යන්න යන පින්නතුනි හැම අතින්ම අපේ තියෙන මේ සතුට අඩු වෙන්න හේතු වෙන්නේ. අපේ ශරීරයේ ටිකෙන් ටික දුර්වල වෙනවා, ලෙඩ දුකටපත් වෙනවා, ඉන්න ඥාතීන් තමන්ගේ ටිකෙන් ටික අඩු වෙලා යනවා, දරුවෝ ඈතට යනවා. එහෙම වෙන්න වෙන්න තමන්ට තියෙන සතුට එන්නේ නඩු වීමක් වෙන්නේ. එනිසා පින්නතුනි ජීවිතයේ සතුට ලබන දිනවලින් හොඳම ලස්සනම දවස අද දවස කියලා හැමදාම හිතන්න. බුදුහාමර දේශනා කරනවා තමන්ට දැනට දෙයක් ලැබිලා තියෙනවා නම් තමන්ගේ රූප සම්පත්තිය වෙන්න පුළුවන් ධනය මේ හැම දෙයින්ම දැන් තියෙන මට්ටමේ සතුට වෙනවා නම් ඒකත් සැපයක් කියලා. තුන්වෙනි කාරණිය සඳහන් කරනවා පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම්මේ. ජීවිතය අවසාන කාලයේ සතුට මොකද්ද කියලා. ජීවිතය අවසාන කාලයේ සතුට තමයි මොකද්ද? තමන් කළා වූ පින්කම් ගැන සිහිපත් කිරීම. ජීවිතය අවසාන විතරක් නෙවෙයි පින්නතුනි. දැන් බලන්න මේ ගෙදර මේ පින්කම කළා පස්සේ ඔබට මේ ගැන හිතනකොට ඊළඟ අවුරුද්ද වෙනකම්ම තමන්ට සතුට වෙන්න පුළුවන්. තමන් මේ වගේ ඥාතීන්ට සංග්‍රහ කළා, මේ වගේ බොහොම සමගියෙන් බණ ඇහුවා, ඥාතීන්ට පින් අනුමෝදන් කළා, මේ දරුවන්ට ආශිර්වාද කළා, තමන්ගේ හිතේ කුසල චේතනා දිනු කරගත්තා, සමගින් අපි කතා බහ කළ විසිරිලා ගියා. මේ සිද්ධිය හිතනකොට පින්නතුනි කොයිතරම් සතුටක්ද තමන්ට. මේක තමයි පිනේ ලක්ෂණය. මෙන්න මේ පිනෙන් ලබන සතුට පින්නතුනි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වැඩිපුර කෑම ටිකක් කෑවොතින්, වැඩිපුර බීම වර්ග බිව්වොතින්, වැඩිපුර සින්දු ටිකක් ඇහුවොතින්, වැඩිපුර ඇඳුම් ටිකක් ඇඳුවොතින් තමයි සතුට කියලා. ඊවගෙන සතුට ලැබෙනවා. නමුත් පින්නතුනි ඒ දෙන් ලබන සතුට පස්සේ හිතන සතුට වෙන්න බෑ ඒක. ඒ වෙලට විතරයි. අර හරියට චුයින්ගම් එකක් කපන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ වෙලට විතරයි. පස්සේ මොකුත් නෑ. නමුත් මේ අපි ලබන සතුට හරියට නෙල්ලි ගෙඩියක් කපනවා වගේ. කරනකොට ටිකක් අමාරු වෙනේ. මුලින් ගියදර සුද්ධ ෆයිතර කරන්න වෙනවා. හරි අමාරුයි. ඉතින් ලොකු කැපීමක් කරනවා. නමුත් පස්සේ ගැන හිතන්න හිතන සතුටේ මහන්සියෙච්ච දේ කොච්චර වටිනවද? මං කී දෙනෙකුට පිහිට වුණාද? මං කී දෙනෙකුට ආශිර්වාද කරාද? කී දෙනෙකුට මං පුණ්‍ය අනුමෝදනා කළාද? කී දෙනෙක් නම් එකෙන් සතුටටපත් වුණාද කියලා හිතනකොට ඒ හිතන්න හිතන තින වැඩි. මෙන්න මේ දෙක පින්නතුනි අපේ ජීවිතයේ තේරෙන දෙයක් තමයි ජීවිතයේ සතුට ලැබෙන්න පින්කම් කියලා අපි මොනවද කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කළ මංගල කරුණ මොනවද කියලා. ඒවට කියන්නේ සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා. නියම ආශිර්වාද වෙන නම් අපි මොකද කරන්න ඕන කියලා. බොහෝ විට අපි ආශිර්වාද ගන්න වෙන තැන් වලට යනවා නේද? ඇතැමිට දේවාල වලට යනවා, සමහරට පන්සලටත් යනවා. ඒ පිටස්තර තැනකින් ආශිර්වාදයක් ගන්න තමයි අපි යන්නේ. නමුත් බුදුදහමේ හැටියට නියම ආශිර්වාදය ලැබෙන්නේ කොහොමද? අපේ හිත පිරිසිදුව අපිම කරන දේවල් වලින් තමයි අපේ ජීවිතයට ආශිර්වාද වෙන්නේ. මාතා පිතෝ පට්ඨානං ඒතම් මංගල මුත්තමං. අම්මට තාත්තට සලකන එක මංගල කාරණයක්. If you take care of your parents, that is a supreme blessings that Buddha said. දානංච ධම්මචර්යාච. Practicing generosity is a supreme blessing, Buddha said. මේව කරන්න කරන අපේ හිතට ආශිර්වාදයක් වෙනවා, අපේ හිත ලස්සන වෙනවා. කාලේන ධම්ම සාකච්ඡා. කාලේන ධම්ම සවනම්. If we are listening to Buddha's message, that's also a supreme blessing. Discussing Dhamma is a supreme blessing. Katanyuta katavedi. Kalaguna salakima. Gratitude is a supreme blessing. Menna me wage karunu 30 ganak Buddharajana wahanse mangala karunu hadiyata desana karala. Arya sacchana dassana. දුකේ හට ගැනීම නිරුද්ධ වීම යම් කෙනෙක් දකිනවා නම් understanding for noble truth is a supreme blessing. How suffering arises and how we overcome suffering. Understanding of suffering is a supreme blessing. But other people don't know. We are so fortunate when we listening to Buddha's message, we know how to overcome suffering. Whenever we are unhappy, it means our mind is polluted with negative thoughts, unwholesome roots. They are greed, anger, and delusion. The more we overcome these negative thoughts, the more we are happy. Namuth anithaya meka danne ne. Anithaya hitan inne wadiyipura badu ras karaganne eka, wadiyipura sahathika ekathu karaganne eka thamai satuta kiyala. Namuth api dannawa නියම සතුට ලැබෙන්නේ තමන් හිතේ සතුට පැහැරගන්න සතුරන් සොරුන් තුන් දෙනෙක් ඉන්නවා. දැඩි ලෝභකම, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ තුන තමයි ඇත්තටම අපේ හිතේ සතුට නැති කරන්නේ. මෙන්න මේ තුන අපට ජය ගන්න පුළුවන් නම් ඒක තමයි ඉහළම බ්ලෙසින් එක වෙන්නේ. අන්නේ බ්ලෙසින් එක අපි ලබා ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කෙනාගේ ලක්ෂණය මොකක්ද කියලා. පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. වෙනස් වෙන ලෝකෙහි පෙරලෙන ලෝකෙහි අටලෝ දහම අභියස ලාභාලාභ යසයස ප්‍රසංසා නින්දා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම පෙරලෙනකොට තමන්ගේ හිත කැළඹෙන්නේ නැතුව නොසෙලෙන හිතක් අන්සේකන් මයින්ඩ් එකක් හදාගන්න එක තමයි ඉහළම බ්ලෙසින් එක කියලා දේශනා කළේ. කෙනෙක්ගේ සාරතකත්වය බලන්නේ බාහිර දේවල් තියෙනකොට hina වෙන ප්‍රමාණය අනුව නෙවෙයි. කෙනෙක්ගේ සාරතකත්වය බලන්නේ බාහිර දේවල් වෙනස් වෙනකොට ඒක නා කොච්චරයකට මුහුණ දෙන්න පුළුවන්ද කියන කාරණේ මතයි. බාහිර දෙයකින් බඩමුට්ටුවකින් සින්දුවකින් ඇඳුමකින් ආහාරයකින් කෙනෙක් ඉක්මනට සතුට වෙනවා කියන මොකද්ද? අනිත් පැත්තට ඉක්මනට මේ ආඩවන්නත් පුළුවන්. අර බාහිර පිටස්තර දෙයකින් හේතුවකින් ඉක්මනට සතුටටපත් කරන කෙනා ඒ වගේම ආඩවන්නත් ලේසි. මෙන්න මේ විදිහට සමාජයේ නිර්භීතව අභීතව ජීවත් වෙන ක්‍රමයේ බුදුහාඳුර දේශනා කළා. ඒ තරක් නෙවෙයි. මේ රටේ හිටිය ජනාධිපතිවරේ ඒබ්‍රහම් ලින්කන් කියලා. ඔබ අහලා තියෙද ජනාධිපතිවරයා එයාගේ පුතාගේ මුල් ගුරුතුමාට ලියපු ලිපියක් තියෙනවා. ඈ? Have you read it? There is a very special letter written by President Lincoln. He wrote this letter to his son's teacher. Who has read this one? Huh? Elipi mangada genawa. Kaatad denawa elata. Eka kiyawanna ona. Kiyawanu itarak neve eka gedara peena tanaka gahala tiyanno. Eka singhalen ingreesiyen dekenma tiyenawa. Api type karagena awa. Kaatad copy sarangawa den. ඒක ඉතාම වැදගත් ලිපියක්. ඒ ලිපියෙන් කියනවා තමන් හදන දරුවා කොයි වගේ දරුවෙක් වෙන්න ඕනද කියලා. ඒකෙන් කියනවා දේශපාලඥයෙකු ළඟ තියෙන ලක්ෂණය, දරුවෙක්ගේ ළඟ තියෙන ලක්ෂණය කියනවා නිකන් ලැබෙන ඩොලර් 100ට වඩා මහන්සි වෙලා උපයන ඩොලර්ස් 5 වටිනාකම මගේ දරුවාට උගන්වන්න කියලා. මේ ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාගේ ගුරුතුමාට කියන්නේ. පුතාට ඔහු ගෙදරදි මේක උගන්වන්නේ නැහැ. ඇයි තාත්තා කිව්වට සමහරට පිළිගන්නේ නැහැ මේක. නමුත් ගුරුවරයා කියනකොට පිළිගන්නවා. ඊළඟට කියනවා ගුරුතුමනි මගේ පුතාට ඔහු ඉගෙන ගන්න පොත්පත්වල විෂය කරුණු වගේම ගහකොළේ අසිරිය, කුරුල්ලන්ගේ නාදය, පරිසරයේ චමත්කාරය මේ දේවල් මගේ දරුවන්ට උගන්වන්න කියලා. මේ වගේ ලස්සන කරුණු ටිකක් පින්නතුනි මේ ලිපියේ තියෙනවා. එනිසා මේ ලිපිය අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවාට හොඳටම උගන්වන්න ඕන මේක තියෙන කරුණ. මේක තමයි දරුවෙගේ පර්සනලිටිය හදන ක්‍රමයේ මේක තියෙනවා. හැබැයි ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා බුදුදහමේ කරණීය මෙත්ත සූත්‍රය තුල මීටත් වඩා ලස්සනට මේ කරුණ ටික ඔක්කොම තියෙනවා. සක්කෝ උජෝජ සෝජෝච සෝචෝචස්ස මුදු අනතිමානි skillfulness honesty upright gently spoken මේ වගේ කාරණා රාශියක් බුදුදහම තුල අපට එකම සූත්‍රයක් තුල ගන්නවා. ඒකත් අපි ඉගෙන ගන්නට ඕන. අත කරණීය මෙත සූත්‍රයේ සජ්ජහාන කරන වගේම පින්තුණි ඒකේ තේරුමක් දරුවන්ට හොඳට උගන්වන්නට ඕන. මේක තමයි බුද්ධ සැන්තම් එක. කරණීය මෙත සූත්‍රය is the Buddha Santam. All qualities that we should have in this discourse metta sutta karani metta sutta. අපට මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික අපේ ජීවිතයට පුරුදු කරන්න පුළුවන් නම් අපට ලෝකේ ඕනම තැනක ඕනම පිරිසක් ඉදිරියේ හොඳ පර්සනලිටියකින් ඉන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපට මේ සමාජය තුළ අනිත්‍ය දුක් වෙන කාරණාවලදී දුක් නොවී ඉන්නටත් අපට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මම සුවසේ ජීවත් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියලා සතුටෙන් ඉන්නවා. අනිත්‍යය ගහ බැන ගන්නකොට, අනිත්‍යයට ද්වේෂ කරනකොට, ඊර්ෂ්‍යා කරනකොට, ඒ ඇදිහා බලලා තමන් ගැන හිතන සතුට වෙනවා. සතුට වෙන කොහමද? අනේ මට මේ ලෝභකම මේ ඊර්ෂාව නැහෙනේ. මට මේ යමනාපය නැහෙනේ. හිතට මගේ හිතට වෛරයක් නැහෙනේ කියලා තමන් ගැනම සතුට වෙනවා. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරා මනුසුකා. ලෝකෙ මිනිස්සු හැම දිනෙකම ලෝභයේ පිටුපස්සෙන් යන්නේ. ඇහැට ලස්සන රූප හොයාගෙන, කනට මිහිරි ශබ්ද හොයාගෙන, නාසයට සුවඳවත් සුවඳ හොයාගෙන, දිවට රසවත් දේවල් හොයාගෙන ලෝකයේ වේගින් මිනිස්සු දුවන්නේ. ඒ ප්‍රිය එකක් අයිනේ හිටියාම පේන යන වේගේ වාහන. නෑ ප්‍රීවේ එක යනකොට වාහනේ වේගය තේරෙන්නේ නැහැ Tamanට. හැබැයි ප්‍රීවේ එකක් ළඟ උඩ පාලමක් උඩ ටිකක් කරලා ඉන්න බලන්න මිනිස්සු යන වේගය. ඒච්චර වේගෙන් යන්නේ කොහෙද? ඒ බොහෝ දෙනා යන්නේ මේ ඉන්ද්‍රිය පිනවීම පිටුපස්සෙන් යන ලෝකය. ඊයතර ලෝකෙට සේවය කරන්න යන ඇත්ත ඉන්නව නැත්තේ නේ. නමුත් පිනොතනේ වෙන්නේ ලෝකේ කාපි. මේ විරාගයේ දහමක් තුලින් මේ කියන්නේ තමන්ගේ හිත සංසිඳුණ දහමක් අපට මේ ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේක තමයි අපේ අභිමානය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ගුණාංග ටික වඩනකොට අපට ජීවිතේ ලැබෙන යහපත මොකද්ද? යහපත තමයි අපට සමාජයේ සතුටෙන් අභිමානවත් ජීවත් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතවලට කොයි විදිහේ අතීත අකුසල කර්මවල විපාක අපට එද දන්නේ නැහැ. අද අපි මේ තත්ත්වයේ හිටියට හෙට දවසේ අපට කොයි අනතුරකට අපි පත් වෙද්ද නැහැ. කොයි රෝගය අපේ ශරීරයේ තියෙයි කියලා report එක හෙට දවසේ එද නැහැ. අද මේ වණ ඉවරුණාට පස්සේ කොහෙන් call එකක් එද්ද නැහැ අපේ ළඟම ඥාතියෙකුට කරදරයක් වෙලා කියලා. ඉතින් මෙන්න මේ වගේ ලෝකයක අපි ජීවත් වෙන්නේ අන්නේ අනතුරු වලින් සැලකියුතු ප්‍රමාණයකින් අපට නිදහස් වෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට. ඒ අකුසල කර්ම ශක්තියෙන් හුඟා දුර්වල වෙනවා අපි මේ කරන පින්කම් වල ආනිසංස විදියට. බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. බොහෝ දෙනෙක් වැඩ පටන් ගන්නේ ලොකු කරදර වුණාට පස්සේ. එතකන් වෙලා නැහැ කිය කී ඉන සමායට අපි. නමුත් පිනොතුනි අපට අපල උපাদ্রව කරදරෙන්න කලින් හැකියතාක් දුරට තමන්ගේ gedara ඉඳගෙනම උදෑසන බුදුරජාණන් වහන්සේට පෑන් කෝපියා පූජා කිරීම ඉඳන්ම ගෙදරට එන අහිංසක තිරිසන් සතුන්ගේ කෑම ටිකක් දැමීම ඉඳන් තමන්ගේ අම්මට තාත්තට සැලකීම දක්වා විවිධ ආකාරයෙන් අපට නිවසේ මිදගෙන මේ පින්කම් ටික කරන්න පුළුවන්. මේව කරන්න පින්නතුනේ අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. හිතන්න එපා මේ ධර්මයේ හැසිරීම මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක් යන්නේ කියලා. මේ ජීවත් වෙන කාලයම අපට දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. යම් කෙනෙක් නිතර මෛත්‍රී භාවනා වඩනවා නම් ඒ තැනැත්තා මෛත්‍රී විතරක් නෙවෙයි කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරම තියෙන කෙනෙක් වෙනවා. ඒ තැනැත්තා ශාරීරිකව මනුස්ස ලෝකෙ හිටියත් මනසින් කොහොමද ඉන්නේ? එයා හිතෙන් බ්‍රහ්මයක් වගේ ඉන්නේ, බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ යන නෙවෙයි. බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ ජීවත් වෙන කාලයේම බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන ක්‍රමය. අපි යන්නේ ක්‍රමයේ අහලා දැනගෙන අපේ ජීවිතේට අපේ ක්‍රියාත්මක කරවතින් අපි ලෝකේ වාසනාවන්තමය බවටපත් වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට මේ මංගල සූත්‍රයේ සඳහන් වෙන අම්මට තාත්තට සැලකීම, දන් දීම, කළගුණ සැලකීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, තමන්ගේ දරුවන්ට පුත් දාරස සංඝෝ, දුව දරුවන්ට ස්වාමි භාර්යාවන්ට සැලකීම, ධර්මයේ තියෙන ගැඹුරු කාරණා තේරුම් ගැනීම, මෙන්න මේ කියන කරුණ පිනතුණි හැකිතාක් දුරට තමන්ගේ නිවස තුල ඉඳගෙනම කරන්න බලන්න. තමන්ගේ ජීවිතේට ලොකු වෙනසක් වෙනවා දැක ගන්න පුළුවන්. යතර විශේෂයෙන්ම පිනතුණි මෛත්‍රී භානාව පුරුදු කරන්න. දවසට විනාඩි 5ක් හරේ දරුවෝ ටිකත් එක්ක බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙලා ඉතිපිසෝ ගාථාව කියලා ස්වාක්ඛාතෝ ගාථාව කියලා සුපටිපන්නෝ ගාථාව කියලා ඒ පාඩයන් ටික කියලා දරුවන්ට සිංහල බැරුණාටම කමන්නේ නැහැ. මේ පාලියෙන් තියෙන මේ පාලි පාඩ ටික දරුවොත් එක කියවන්න. අඩුම ගානේ මාස දෙකක් කරන්න බලන්න. තමට ලොකු වෙනසක් gedara දැක ගන්න පුළුවන්. gedara සමගිය ඒ දරුවන්ගේ සාර්ථකත්වය, අධ්‍යාපනයේ දියුණුව මේ බොහෝ දේවල් වලට මේ කරන දේ ආශිර්වාදයක් වෙනවා. ඒ අතර කරණීමේත සූත්‍රයත් කියන්න. දරුවෝ ටිකත් එක්ක. ඒකටත් අපි අවශ්‍ය කරන දේවල් ටික අදගෙනත් තියෙනවා. ආ නමෝ තස්ස ඉඳන් පංචශීලයේ සමාදන් වෙන දක්වා ටිකත් ඉතිපිසෝ ස්වාඛාතෝ සුපටිපන්නෝ ටික තියෙන පත්‍රිකාවක් අපි ගහලා ගෙනත් තියෙනවා. ඒකත් කරන්න ඕන. ඊළඟ දවසේදී මනකදී හම්බුණා මහාන කොච්චර කරාද කියලා. දරුවන්ට ඇත්තටම ආදරේ නම් පිනතුණි දරුවත් එක මේක කරන්න. එහෙම හදන දරුවෝ තමයි පිනතුණි අධ්‍යාපනයෙන් ඉදිරියටම යන්නේ. මේ වඩන දේ පිනතුණි දරුවන්ට මේ ජීවිතේ මාසිරවාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දැහැමිවන දරුවෝ තමයි ඔබට වඩාත්ම සලකන ඔබේ දුකේදී ඔබ ලෙඩ වෙච්ච වෙලාවේදී මහලු වෙච්ච වෙලාවේදී ඔබේ ළඟම ඉන්නේ ඒ දරුවෝ ටික. එහෙම නැත්නම් අධ්‍යාපන විතරක් ලැබුවොත් මේ ಗುಣධම් ටික නොලැබුණොත් දරුවන්ට අර මදර්ස් ඩේ එක දවසේදී ඇවිල්ලා මල් පොකුරක් දීලා යයි. වෙන දෙයක් නැහැ. නැත්නම් ඔබ මිය ගියාම ඇවිල්ලා මලක් ගෙනල්ලා ඇඟේ පොඩ්ඩක් වනක තියලා යයි. පොඩ්ඩක් අඳුළු හැලලා නැත්නම් අනිත් අය මොනවක් හක් කියයි කියලා. පිනතුනි එහෙම දරුවන් නෙවෙයි ඇත්තටම අපට අවශ්‍ය වන්නේ. අධ්‍යාපනයෙන් ඉදිරියට යන වගේම දරුවන්ට ಗುಣධම් උගන්වන්න ඒ දරුවෝ තමයි Tamanට ඇත්තටම වඩාත්ම සලකන්නේ. මුගක් ඉගෙනගත්තු දරුවෝම නෙවෙයි ඔබට උදව් කරන්නේ සලකන්නේ. වැඩිපුරම ධර්මයේ දන්න දරුවෝ දන්නව අම්මට තාත්තට සලකන එකේ ආනිසංස මොකද්ද කියලා. ඒ ආනිසංස මෙලොවදීම ලබා ගන්න ඒ දරුවෝ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ මහාන වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලගේ සහෝදර සහෝදරියත් එක බලනකොට ඒ අම්මලා තාත්තලට වැඩිපුරම සලකන්නේ අර පැවිදිලි ඉන්න ස්වාමීන් වහන්සේ. ඇයි ඒකට හේතුව? ඒ ස්වාමීන් වහන්සේ අනිත් කාටත් වඩා හොඳට ධර්මය දන්නවා. අම්මට තාත්තට සලකන කියානිසංශ දන්නවා. ඇතැමිට පැවිදි වෙනකොට නම් කැමති වෙන්නේ නැහැ. හරිය දුකෙන් තමයි පැවිදි කරවන්නේ. නමුත් පිනොතුණින් පස්සේ කාලේ අම්ම තාත්ත වැඩිපුරම සතුට වෙන්නේ අර පැවිදිලි ඉන්න ස්වාමීන් වහන්සේ දිහා දැකලා. ඉතින් ඔබේ දරුවන් එහෙම පැවිදි කරන්න බැරි වුණත් දරුවන්ට ධර්මය දෙන්න පිනුතුනි ගෙදරදීම විශේෂයෙන්ම දරුව වෙනුවෙන් දවසට විනාඩි 10ක් වෙන් කරන්න ගෙදර. ඒක ආගමික වේලාව කියලා. ඒ වේලාවට පිනුතුනි අපි දන්නව සමහර අය මේක කුඩා කාලේ ඉඳම පුරුදු වෙලා ඇතැම්මිට දරුවෝ ලොකු වෙලා රටවල් කිහිපයක ඉන්නේ ඇතැම්මිට ස්කයිප් එකෙන් එකම වෙලාවේ දරුවෝ ටිකට වෙලාවක් ඒ දිනේවත් නියම කරගෙන එකම වෙලාවේ ස්කයිප් එකේ දරුවෝ ටික ඔක්කොමත් එක බුදුන් වදිනායි ඉන්නේ. ඒ නිසා මේ තාක්ෂණයේ තියෙන පිනතුණු මේවට අපට. ඔබට ෆෝන් එකක් ලැබුණේ මේවට. ඔබට ඉන්ටර්නෙට් තියෙන මේවට. ධර්මයේ හැසිරෙන්න පින්කම් කරන්න මේවට තමයි ඔබට ওই පාසුගණ්ඩික ලැබිලා තියෙන්නේ. ෆෝන් එකක් තියෙන එක හරියට දිබ්බ චක්කු ඥානය වගේ. දිබ්බ සෝත ඥානය වගේ. ඇයි ඒ? ඈත තියෙන දේවල් සජීවීව බලන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒකක් පිනතුණු නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි ඇත්තටම. ඒක පිනකින් ලැබෙච්ච දෙයක්. ඒ ලැබෙච්ච දේ පිනතුණු නැවත පින්කම් කරන්නම යොදවන්න ඕන අපි. අපට ලැබෙච්ච රූප සම්පත්තිය, නිරෝගී භාවය, මේ ධනය, අපේ දරුවන්, අපේ ඥාතීන් මේ බොහෝ දේවල් අපට ලැබිලා තියෙන පිනතුණු අතීත ආත්ම භාවල අපේ බුද්ධ ශාසනවල කළපු පින්කම්ලානි සංස විදියට. ඒ දේවල් පිනතුණු නැවත අපේ මේ සම්බුද්ධ ශාසනයෙම පින්කම් කරන්න අපි යොදා ගන්නට ඕන. අපේ රූප සම්පත්තිය, අපේ ධනය, අපේ කටහඬ මේ හැමදේම පිනතුණි අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ලබා ගන්නට ඒ තෙරුවන තව බොහෝ කාලයක් ලෝකයේ පතුරවන්නට ලෝකයේ අනිත් ඇටත් මේ තෙරුවනේ ආශිර්වාදය ලබා දෙන්නට අපි පිනතුණි උපකාර කර ගන්නට ඕන. උපයෝගී කර ගන්නට ඕන. ඒක තමයි ඇත්තටම අපි බුද්ධිමත්නම් කළ යුතු දේ. එතකොට මේ ගාථාවෙන් කියන්නේ අත්තම්හි ජාතම් මිසුකා සහය. වැඩක් පැමිණි කල්හි යහලුවන් සිටීම සැපය. ඊට පස්සේ තුට්ටි සුඛාය ඉතරිතරේන. ලද දෙයින් සතුටු වීම සැපය. තුන්වෙනි කාරණය. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම්මි. ජීවිත අවසන් කාලයේ තමන්ට කර තමන් කරපු පින්කම් තමන්ට සැපයක් වෙනවා. ජීවිත අවසන් කාලය විතරක් නෙවෙයි තමන් ඒ ගැන සිහිපත් කරන හැම වෙලාවෙම තමන්ට සතුටක් ඒක. සුකෝ පුඤ්ඤස උච්චෝ කියලා කියනවා. වැඩිපුර පින්කම් කර ගැනීම වැඩිපුර සැපරස් කර ගැනීමක් කියලා. හතරවෙනි කාරණේ පින්තුනේ වැඩගත්ම කාරණය සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. සීලොම දුක් ප්‍රහිණ කිරීම සැපයක් කියලා කියනවා. මේක තමයි වැඩගත්ම කාරණය. දුක් ප්‍රහිණ කිරීම. දුක ප්‍රහිණ කරනවා කියන්නේ මොකද්ද පින්තුනේ? දුකට හේතු වෙච්ච කාරණා ටික දුරු කිරීම. අපට යම් කිසි දෙයකට දෙයකින් දුකක් එනවා නම් පින්නතුනේ ඒකට හේතුව තමයි ඒ දෙයට තියෙන බැඳීම. දැන් අපි කියමු අපේ ළඟම ඥාතියෙකුට ලොකු අනතුරක් වුණා කියලා. අපි හුඟා දුක් වෙනවනේ. ඒ අනතුර මතැම් විට වෙනත් කෙනෙකුට වෙනවා. අපට ගානක්වත් නැහැ. එහෙනම් ඇයි අර අපේ දරුවාගේ අපේ ඥාතිවරයාගේ සිද්ධිදී අපට හුඟක් දුක එන්නේ? දුක එන්නේ පින්නතුනේ මේ තියෙන බැඳීම. මේ තමන්ගේ කියලා තමන් අල්ලගෙන ඉන්න ගතිය. එතකොට ඇයි මේ තමන්ගේ කියලා අපි මේ අල්ලගෙන ඉන්නේ? දැන් බාහිර තමන්ගේ පුතා ළඟ ඉන්නෝනේ. අපි හිතන් ඉන්නේ මේ පුතා මගේම කියලා. ඇත්තටම පුතා කියලා තමන් පුතා කියලා ගන්නේ මොකක්ද ඇත්තෙම? තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතිවරයා කියලා ඇත්තටම අපි මොකද්ද ගන්නේ? අපි ගන්නේ එයා පිළිබඳව අපි දැකලා තියෙන දේවල්, අහලා තියෙන දේවල්, කන, නාසය, දිව, ශරීරය ආදී මේ ඉන්ද්‍රිය හයෙන් එයා ගැන තියෙන එක්ස්පීරියන්ස් එක තමයි අපි තමන්ගේ විදිහට ගන්නෙ, වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ එක්ස්පීරියන්ස් එකේ ස්වභාවය මොකද්ද? ඇත්තටම දැන් තියෙන ස්වභාවය නෙවෙයි, කලින් අපි එයා ගැන අහලා දැකලා තියෙන කාරණා ටික. ගැඹුරට ගියාම මේකේ තත්ත්වය පේනවා. එතකොට අපි දරුවෙක් ගැන වෙන්න පුළුවන්, ගියක් ගැන වෙන්න පුළුවන්, වෙනස් සිද්ධියක් ගැන, තමන්ගේ උපාධි සහතිකය, කුමන හෝ දෙයක් ගැන ඔබ යමකට ඇලීමක් තියෙනවා නම් තියෙන්නේ මොකක් ගැනද? තමන් ඒකේ අතීත එක්ස්පීරියන්ස් එක තමයි තමන් මේ අරගෙන තියෙන තමන් කිය. ඒ එක්ස්පීරියන්ස් එක ගැන හිතලා තමයි මගේ කියලා මේ හිතාගෙන ඉන්නේ. ඇත්තට මේ අතීතින් ලැබුව එක්ස්පීරියන්ස් එක මේ වෙලාවේ තියෙනවද? මේ වෙලාවේ නෑ ඇත්තෙන්. සරල උදාහරණයක් කියන්න. ඔබේ ගෙදර ෆ්‍රිජ් එක මතක් කරගන්න. තමන්ගේ ගෙදර නිතර පාවිච්චි කරන සීතකරණය. ඒ සීතකරණය ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ කොයි වගේ සීතකරණයක්ද? ලයිට් පත්තු වෙන සීතකරණයක්ද, ලයිට් ඕෆ් කරපු සීතකරණයක්ද? පත්තු වෙන එක බොහොම හොඳයි. අවංකව ඔබතුමා කිව්වා. එතකොට මේ මොහොතේ ඇත්තටම ඒ ෆ්‍රිජ් එකේ ලයිට් පත්තු වෙනවද? මේ මොහොතේ පත්තු වෙන්නේ නැහැ. කරුවල එක තියෙන. පින්නතුනි මේ ෆ්‍රිජ් එකේ උදාහරණයම තමයි අපේ ජීවිතයේ සියලුම අත්දැකීම් වල ස්වභාවය. ඔබ ගෙදර නිතරම යන කණ්ණාඩිය මතක් කරගන්න. කණ්ණාඩිය ඔබට පේන්නේ නිකන් කණ්ණාඩියක්ද, ඔබේ පින්තූරයත් එක්ක කණ්ණාඩියද? පින්තූරයත් එක්ක කණ්ණාඩියනේ. ඒ කණ්ණාඩියේ පින්තූරයත් එක්ක මතක් වෙනකොට ඒ වෙලාවේ ඔබේ පින්තූරේ ඡායාව කණ්ණාඩිය තියෙනවද? නෑ නෑ නේ. බලන්න පින්නතුනි. දැන් ඔබේ රූපය ගැන ඔබ පොඩ්ඩක් දැන් හිතන්න බලන්න. හිතනකොට ඔබට මතක් වෙන්නේ ඔබ කොහෙද දැකපු පින්තූරේද? කණ්ණාඩියෙන් දැකපු පින්තූරේ නේ. එතකොට ඒ දැකපු පින්තූරේ ඒ මොහොතේ කණ්ණාඩිය තියෙනවද? නෑ නේ නේ. පින්නතුනි මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. පින්නතුනි මේක හරියට දැනගත්තොත් ඔබ දුකේ හටගන්න විදිය දැනගත්තා. ඔබ යම් කිසි විදියක අද මානසික දුක් ටිකක් හටගෙන තියෙනවා නම් හිතේ සියලුම දුක්වල ස්වභාවයත් මේකයි. ඒ අවබෝධය සමගම ඔබ බුදුහාඳුරන්ට ඔබ වඳින්නේ පසඟ පිහිටුවල. මේ දුකේ හට ගැනීම නැතිවීම ගැන කරුණු තේරුම් කළ දුනේ දාස්සජි හාමුදුරුව උපතිස්ස පරිබ්‍රාජකයට සරුවත් හාමුදුරන්ට. ඒ දුකේ ස්වභාවයේ හට ගැනීම නැතිවීම තේරුම් කළ දීපු වස්සජි හාඳුරන්ට සැරුවත් හාඳුර කොහොමද සැලකුවේ? හැමදාම නිදි යන කලින් අස්සජි හාඳුර ළඟ ඉන්නව නම් ගිහිල්ලා වැඳලා ඒ පැත්තට අස්සජි හාඳුර ඉන්න පැත්තට හිස දාලා තමයි සැතපුනේ. කවුද? ධර්මසේනාධිපති බුදු හාඳුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි සැරුවත් හාඳුර. අපිත් නිදිනකොට පැත්තක් හොයනවනේ. අපි බලන්නේ මොන පැත්තද? බස්නාහිර නොවන පැත්තක් නේ. අපි හිතන්නේ අපි හුඟා බුද්ධිමත් කියලා නේ. බුදුහාඳුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි මේ සරුවත් හාඳුර ක්‍රියා කළේ මේ දහම් පණිවිඩය මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියලා දීපු. අද අපි මානසික දුක ටිකක් විඳිනවා නම් පිනතුනි විඳින්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනි මේ මොහොතේ මේ මොහොත තුළම සියලුම දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ලෙඩවීමෙන් වෙන දුක, මහලු වීමෙන් වෙන දුක, තමන්ගේ ළඟම ඥාතීන් වෙන්වීමෙන් වෙන දුක, මේ සියලුම දුක් හටගන්නේ පින්නතුනි බාහිර තියෙන දුකක් නෙවෙයි, අපි විසින් නිර්මාණය කරගත්තු දුකක් මේ තියෙන්නේ. මේක තේරුම් ගත්තොත් ඊට පස්සේ මේ තැනැත්තා මේක යථාර්ථයක් කරගන්න මේ ධර්ම මාර්ගය තුල අප්‍රමාදීව හැසිරෙනවා. ඔහුට ප්‍රතිපදාවක් ලැබෙනවා. ඒ ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාව තමයි ත්‍රිවිධ ශික්ෂාව කියලා කියන්නේ. ඒ ආරක්ෂණික මාර්ගය තුල අපි යනවා. ඇයි ඒකට හේතුව? අපි කැමති නෑ මේ දුක් ටික අනාගතේ විඳින්න. මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කෙනෙක් අවංකව දැනගත්තනම් ඔහුට බුද්ධිය තියෙනවා නම් ඔහු හැකියතාක් ඉක්මනින් මේ ජීවිත කාලය තුලදීම ඊළඟ මොහොතේ තමන්ට එන දුක් ටිකෙන් නිදහස් වෙන්න මේ මොහොත තුල වර්තමානයේ අප්‍රමාදීව කටයුතු කරනවා. යම් කිසි වෙලාවක ඔබට හිතට සිතුවිල්ලක් ඇවිල්ලා දුකක් එනවා නම් ඒ දුක එන්නේ කොහොමද? අර අපි අර සීතකරණේ උදාහරණයක් කිව්වේ. සීතකරණේ අර කලින් දැකපු සීතකරණේ අර ලයිට් එක පත්තු වෙනවා කියලා හිතලා ඒ දුක් ටික තමයි මේ දැන් ඔබට එන සිතිවිල්ල ගැන දුක් ටිකෙන්. හිතන්නේ ඔබ අතීතයේ දැකපුව දේවල් ගැන විතරයි කියලා. ඔබ දැන් මේ බණ කියන හාමුදුර ඔබ දකිනවනම් මේ බණ කියන හාමුදුරන්ගේ බණ ඔබ තේරුම් ගන්නවනම් ඒ හාමුදුර දකිනකොට තේරුම් ගන්නකොටත් අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ තේරුම් ගන්න අතීත අත්දැකීම වර්තමාන අත්දැකීම අපට ලවන්න බෑ. ඒ තරම්ම සියුම් දහමක් මේ තියෙන පිනතනි. මෙන්න මේ දහම තේරුම් ගත්තොත් අපි ඉක්මනටම මේ දහම තමන්ගේ ළඟම ඉන්න ඥාතිවරුන්ටත් කියලා දෙනවා. බුදුහාමර දේශනා කරන යම් කිසි කෙනෙකුට ධර්මය ගැන ටිකක් හරි ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒත නැත්තා තමන්ගේ ළඟම ඉන්න කෙනාටත් ඒ ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. හැබැයි ළඟම ඉන්න කෙනාගේ ළඟ ලක්ෂණයක් තියෙනවා. ගුණයක් තියෙනවා. මොකක්ද ඒ ගුණේ? ඒ කෙනා ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්නට ඕන. එයා අපි කියන දේ අහන සූදානම් නම් එච්චරවනේ සූසුකම වෙන මොකුත් තෝන්නේ. ඒ සූසුකම තියෙනාම ඔහුටත් මේක කියා දෙනවා. ඒ වගේම මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ලැබුණා නම් ඒ ලැබිච්ච කෙනා ඉක්මනටම තමන් ඉතාම ආදරය කරන තමන් වඩාත්ම කැමති කෙනාට මේක කියලා දෙනවා. ඒ කෙනා මේ කියන දේ අහන සූදානම් නම් මේක හරියට කවුන්සලින් වගේ වැඩක්. කවුන්සලින් දෙන්න පුළුවන්කම තියෙන ක්ලයන්ට් කැමති නම්. ක්ලයන්ට් අකමැති නම් දෙන්න බෑ කවුන්සලින්. බලෙන් දෙන්න බෑ. දැන් වෙන බෙහෙත් කියනවා බලෙන් උනත් දෙන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එකක් ගන්න හරි බෙහෙත් දෙන්න පුළුවන්. සර්ජරියක් කරනකොට උනත් නිර්වන්දනය කළේ නේ දෙන්නේ. එහෙම දෙන්න පුළුවන් අනිත් බෙහෙත් කායික ලෙඩ. නමුත් මානසික රෝග වලට ප්‍රතිකාර එහෙම නිදි කරවල දෙන්න බෑ. කවුන්සලින් දෙන එක පින්නතුනි අවදියෙන් ඉඳගෙන ක්ලයන්ට් කැමති නම් විතරයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මෙන්න මේ දහමක් පින්නතුනි වගේ දෙයක් මේ තුන් ලෝකයේ තියෙන වටිනාම දේ අපි ලබලා තියෙන පින්නතුනි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව. ඒ ලැබු වාස්තය උපරිම ලෙස මේ දහම තුළ අපේ ළඟම ඥාතීන් සමග මේ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපි උත්සාහ කරන්නට ඕන. එනිසා බුදුහාමර දේශනා කරනවා සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං සියලු දුක්වලින් නිදහස් වීම උතුම්ම සැපයක් කියලා. ඉතින් අන්නේ සැපයට පත් වෙන තමයි පිනතුනි අද අපි මේ සියලුම පහසුකම් ටික ලබාගෙන තියෙන්නේ. ඔබ මේ පහසුකම් ටික ලබාගෙන තියෙන නිකන් නෙවෙයි. සසර හුඟා පින් කළා. පින් කළා විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කළා. අනේ මට ධර්ම ශ්‍රවණය කරන්න, ධහමේ හැසිරෙන්න, ස්වාමීන් වහන්සේල මුණ ගැහෙන්න, හොඳ පරිසරයක මට ඉන්න ලැබෙන්න කියලා ඔබ අතීතයේ ප්‍රාර්ථනා කළා තියෙනවා. ප්‍රාර්ථනා කරමින් පින්කම් කළා තියෙනවා. එහි ආනිසංස තමයි ඔබට අද මේ ලැබෙන්නේ. ඒක අපි දන්නේ නැහැ පින්නතුනි. ඒක අපිට කියා දෙන්නේ කල්යාණ මිත්‍රෝ තමයි මතක් කරලා දෙන්නේ. නැත්තම් අපිට තේරෙන්නේවත් නැහැ මේක. අන්න එක තීරණ ගත්තු ගමම පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය વિશે අපි හැකියතාක් දුරට අපි මේ ගුණ දහම් පුරන්නට ඕන. ඒ ගුණ දහම් රැකීමේ ආනිසංස විදියට Tamante අනිත් දේවල් ආනිසංසත් උපරිම ලෙස ලැබෙනවා. ඉගෙන ගන්න කෙනෙකුට නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. දරුවන්ට උගන්වන්න කැමති කෙනෙක් ඉන්නව නම් දරුවන්ටත් හොඳට උගන්වන්න පුළුවන් වෙනවා. රැකියා ශ්‍රාවලෙන් දිනු වෙන කැමති කෙනෙක් ඉන්නව නම් ඒවත් දිනු වෙනවා. දරුවන්ගේ ඥාතීන්ගේ නිරෝගී භාවය සමගිය ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒවත් ඉෂ්ට වෙනවා මේත් එක්ක. මේ පින්කම ආනිසංස විදියට ඔබ ඉහෙළම තැනක මෛත්‍රී සුර සහ අනිත්‍යතාවය තුල නිතර හිත පිහිටුවා ගන්න ඔබ දක්ෂ වුණොත් ඔබට කර්මෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම බෙනිෆිට්ස් ටික ඔබට හම්බ වෙනවා. ඔබට අමුතෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ගහක් ළඟට ගිහිල්ලා ගහෙන් ගෙඩි මල්ල ඕන කියලා ගහේ කෙළවරෙන් ඇද්දට හරියන්නේ නැහැ. අපිට මොකද කරන් තියෙන්නේ? ගහේ මුලට පොර ටික, පස් ටික, වතුර ටික ලංකරන කේදර අපිට තියෙන්නේ. ගහෙන් ගෙඩි ටික දෙන එක ගහේ කරනවා. අන්න ඒ වගේ අපට තියෙන නිතර හිත හිත පිරිසිදුව තියාගෙන හැකිතාක් දුරට පරිත්‍යාගශීලී වෙන්න, හැකිතාක් දුරට මෛත්‍රියෙන් ඉන්න, හැකිතාක් දුරට අනිත්‍යතාවයෙන් නිතර මෙනෙහි කරන්න. මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියන එක අනිත්‍ය දෙයක් කියන එක නිතර බලන්න. බලන්න බලන්න අර අපි අතීතයට ගිහිල්ලා තමගේ අතීත අත්දැකීම් වල මුලා වෙන ගතියෙන් එනම අඩු වෙනවා. අඩු වෙලා සම්පූර්ණයෙන්ම වර්තමානයේ තුල හිත පිහිටුවා ගන්න විදියට තමන්ගේ හිත දිනු වෙනවා. අන්න එදාට තමන්ව කිසිම බාහිර කෙනෙකුට තමන්ව දුකටපත් කරන්න පුළුවන් කමක් නැහැ. මුළු ලෝකෙම නැති වුණත් එක මොහොතකින් එක ඇසිපිය ගන්න මොහොතෙන් පින්නතුනි අපේ ජීවිත කාලෙම ගොඩනගාගත්තු දේවල් ටික අපට අහිමි වෙනවා. ඒක තමන් කැමති වුණත් නැුණත් යථාර්ථයක. අන්නේ ආස්ථාවට හිත හදා ගන්න නම් මේ මොහොත තුල ඉඳගෙනම අපි අප්‍රමාදීව දහම තුල හැසිරෙන්නට ඕන. ඉතින් අන්නේ හැසිරෙන තමයි පිනතුන ඔබ සසර පින් කළා මේ මොහොත ලබා ගත්තේ. ඒ මොහොතෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට උත්සාහ කරමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නසල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට වසර 4කට කලින් මියගිය රෝපන් හෙට්ටිය ආරච්චි මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, දිමුතු නෝනා මහත්මියගේ දෑබර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්ටයි මේ පින්කම කළේ. ඒ වගේම සිසිර මහත්මාගේ මියගිය දෑබර පියතුමා පේද්‍රික් වික්‍රමරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්ට මේ පින්කම කළේ. ඉතින් ඒ නම් සඳහන් කළ අය ඇතුළු මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් ඉන්නව නම් ඒ හැම දෙනෙක්ම හොඳට මතක් කරගන්න මේ මොහොතේ. එය විතරක් නෙවෙයි මේ විශ්වයේ යම් තාක් පින් බලාපොරොත්තුෙන් සත්‍යයන් සිටිත් නම් ඒ හැම දිනෙකමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාතාව කියලා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන්ව මේ පිණසුන හැම දිනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන්, ඒ වගේම මේ අධ්‍යාපනය ලබන මේ දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකෙට වැඩ ඇති පින්වත් දරුවන් වීමට මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතා ච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්බතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතා ච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා හොඳයි සිසිර මහත්මාගේ දිමුතුන නොනා මහත්මියගේ නිවසේ සිදු කර මේ ඉතාම ලස්සන පින්කමයි දැන් මේ නිමාවටපත් වෙමින් සිටින්නේ ඉතින් තමන් ඉතාම වටිනා පින්කමක් බලාපොරොත්තු වුණාට වඩා හොඳින් අංග සම්පූර්ණව අද දින සිදු කරගන්න ලැබුණා කියලා හැම දිනකම සතුටටපත් වන්න මේ රැස් කරගත් උතුම් පින්කමලානේ සංසයෙන් ඔබ හැම දිනාටම මෙලෝ යහපතත් පරලෝ සුගතියත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් නැවතත් තේමියගේ ඥාතින් වෙනුවෙන් අපි ගාථාව කියලා පෙන්වඩලා පුණ්‍යානුමෝදන කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. තේමිය පරලෝසපත් රූපා හෙටියාරච්චියේ මෞතුමිය පේද්‍රික් වික්‍රමරත්න පියතුමා ඇතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ අතර මේ විශ්වයේ යම් තාක් තලවල පින් බලාපොරොත්තුවකින් කිසියම් සත්ව කොටසක් සිටිනවා නම් ඒ හැම දිනෙකමත් මේ අවස්ථාවේදී සිදු කර පින්කම් වගේම අද උදෑසනත් දහවලත් ස්වාමින් වහන්සේලාට දානේ පූජා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පිරිත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීමෙන් අටපිරිකර පූජා කිරීම ආදී වශයෙන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංස ඒ සියලුම ඥාතීහු සියලුම සත්‍යෝ අනුමදන්ව මේ දැක සතුටු සිත් ඇති කරගෙන ඒ අය දුකෙන් නිදහස්ව සැපතට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එක්කට ශබ්ද නගා ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටම් යථා නින්නම් පවස්සති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති හොඳයි එමියගේ මෞතුමිය ප්‍රධාන ඥාතීන්ට තමන්ට කළ හැකි උපරිම යුතුයකම මේ සිද්ධ කළේ. ඉතින් අද තමන්ගේ නිවසේහි මේ බොහෝ දෙනෙකුට ආරාධනා කරලා ඊටාම ලස්සන පින්කමක් මේ සිද්ධ කළේ. ඉතින් අද දවස පුරාම ස්වාමීන් වහන්සේල වෙනුවෙන් මේ නිවසේ දානේ පූජා කළා සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ හැම දෙයක් ගැනම හිතනකොට තමන්ට සැනසීමක් ඇති කරගන්න පුළුවන්. තමන් වෙනුවෙන් ඒ දෙමව්පියන් විසින් කළා වූ යුතුයකමට තමන්ට කරන්න පුළුවන් ධර්මානුකූල ඉහෙළම යුතුයකම සිදු කරලා පුණ්‍යානුමෝදනා කරලා ඒ ආදරණීය මෑණියන් ඇතුළු මියගේ ඥාතීන් සුවපත් කළා කියලා හිතේ ප්‍රසාදය සතුට සැනසීම ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කම ගැන නැවත වතාවක් කල්පනා කරලා සතුටටපත් වන්න අද මේ නිවස පුරාම බොහෝ දෙනෙකුට ආරාධනා කරලා ඉතාම මෛත්‍රියෙන් ඒ හැම දෙනා වෙනුවෙන් මේ ලොකු දානයක් ධර්ම දානමේ පින්කමක් මේ ඔබ කළේ බලාපොරොත්තුණු පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට තමන්ගේ නිවසේහි පන්සලට සිදු කරන පින්කමක් වගේ ඉතාම අලංකාරවත්ව සිදු කළා කියලා නැවත නැවතත් සතුටටපත් වන්න සහභාගී වෙච්ච හැම දිනෙකමත් කල්පනා කරන්න තමන්ගේම නිවසේ තමන්ගේම දෑතින් තමන්ගේම අමල තාත්තල වෙනුවෙන් කළා වූ තමන්ගේම දරුවන් වෙනුවෙන් කළා වූ පින්කමක් කියලා එක වගේ හැම දිනෙකම සතුටටපත් වෙලා මේ පින් අනුමෝදන් වන්න මේ උතුම් පින්කම ආනිසංසයෙන් අප හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා ජීවත් වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනට මේ පින්කමත් අප හැම දිනාටම ආශිර්වාදයක් වේවා පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං